ඉතින් ආදරණීය දෙමව්පියන් හැටියට ඇග්නස් නොනා මහත්මියට ඒ වගේම ධර්මසූරිය පියතුමා ඒ දෙපරට ඒ වගේම සහෝදර සහෝදරයන්ට ලක්ෂිත මහත්මාට මේ ඥාති මිත්‍රාගෙන හැම දෙනාටම රෝස් මහත්මියගේ ලක්ෂිත ගත ගුණ මේ වෙලාවේ ඉතිපත් කරගන්න පුළුවන්. මම හිතන්නේ දුනිය අධිගමනයේ වාක්‍ය දෙන්න ගියා ඥාති මිත්‍රාගෙන් සමග බොහොම සුන්දර වාසය කළා. බොහෝ මිතුරන් ජයගත්තු කෙනෙක්. මිතුරන් උගක් ඇතිවන්නට ප්‍රධාන වශයෙන්ම හොඳ ගතිගුණ තියෙන ඕන. කෘතවේදීත්වය තියෙන ඕන. දන්වීම පරිත්‍යාග සීලයෙන් තියෙන ඕන. ඒ වගේම අවංක බව තියෙන ඕන. මේ ගුණාංග ප්‍රතිඵලයක් ලෙසයි මේ වගේ යහ මිතුරන්ගෙන් බොහොමයක් එකතු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එතුමිය ජීවත් වෙන්නේ ටික කාලයක් වුණාට බොහෝ මතක සටහන් මම මේ ළඟින් ඉදිරි කරලා යන්නේ එතුමිය ලැබුණේ. ඉතින් ඒ වගේ කෙනෙක් මේ අවස්ථාවකදී අපේ ඉන්නේ ලොකු සංවේගයක් හටගන්නවා. නිවසක කෙනෙක් මරණයට පත් වීම අමංගල කාරණයක්. නමුත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් විදියට අප මලකයකට සම්බන්ධ වුණා අමංගල කාරණයකට මංගල කාරණ බව පත් කරගන්න පුළුවන්. අනේ ඒකයි ඔබ මේ සිදු කරන්නේ. අපි හැමදාම හඬන්නේ නැහැ නෙවෙයි ඒ ජීවිතය අසාරකෙට මොන දේලා බුදු දානස් සංගෙන කෙරුවා සිදු කරලා දාන දෙපිනා සිදු කරලා අපේ නියෙකට අයින ප්‍රීමන් මොදක් කරලා අපේ හිතේ තියෙන සංවේගය අඩු කරගන්නවා. ඒක තමයි නෙවෙයි බෞද්ධ ඉතිහාසයේ තියෙන බලම වැඩි තාම පැහැදිලි කාරණා. බොහෝ දෙනෙක් ධර්ම වෙත නැඹුරු වෙන්නට මූලපස්සේ හේතු වෙච්ච කාරණයක් තමයි මෙන්න මේ වගේ සංවේගදායි අවස්ථාවන්. අපිට අපේ ජීවිතය ගැන හිතන හොඳම අවස්ථාවක් මේක. අපි බොහෝ විට හිතන්නේ අපේ හුඟක් වියපත් වෙලා යුතුයකම් සියයන් ඉස්සර කරලා විස්රාම ගිහිල්ලා සැනසීමේ සමේ මේ අනේ විදිහට අපි බොහෝ දෙනෙක් හිතන්නේ. තමයි මේ මෙතන මේ මරණය අපට හුඟා පැහැදිලි කළ දෙනවා. ජීවිතේ ඕනම වටහාවක් ඕනම වෙලාවක මේ ගමන අපිට යන්න සිද්ධ වෙනවා. අනේ ඒ සඳහන් මානසික සූදානම් පිළිගන්න ඕන. මොකක්ද මානසික සූදානම් කියලා කියන්නේ? අපේ මේ ආත්ම භාවයේ අවසාන වතාවට දෙන්නේ පිය වෙනකොට ඊළඟ ආත්ම භාවයේ දෙන්නේ කරන ස්ථානය සුගතියක් වෙනකොට මේකට වඩා නිල ආත්ම භාවයකට යන පුළුවන් විදිහට අපි අපේ මනස හොඳට පිළිවගෙන ඉන්න ඕන. අනේ ඒක තමයි අපේ ජීවිතේ ගන්න ප්‍රයෝජනය. අනේ අමංගලයෙන් අපි නිමිති කරගෙන මංගල කරණම් ගන්න සිද්ධ කරනවා. දානක ධම්මචර්යාවට දන් දීම මංගල කාරණයක්. කාලයෙන් ධම්මසබණ කාලයෙන් ධම්මසංකච්ඡා සුදුසුකම් නැතිම ධර්ම සාකච්ඡා මංගල කාරණයක්. කතඤ්ඤුතා කලබල සැලකීම මංගල කාරණයක්. මාතා පිත උපන්නානම් මෞඛ්‍යන සැලකීම මංගල කාරණයක්. ආර්ය සත්‍යාන දර්ශනං අර්ථක තේරුම ගැනීම මංගල කාරණයක්. මෙන්න මේ වගේ කාරණා දෙක බලගෙන තමයි පැහැදිලි බෞද්ධයන් හිටියද අපි කොයිතරම් බුද්ධිමත් විදියට මේ පින්කම් මෙහෙවනවද කියලා. ඉතින් බොහෝ දෙනෙක් මේ අවස්ථාවට සහභාගී වෙලා මංගල කරුණු රැසක් සිදු කරන අවස්ථාව මෙලව ජීවිතය පරලෝ ජීවිතය සඵල වන ආකාරයට ඔබ කුසල ධර්ම රැසක් සිදු කර ගන්න අවස්ථාව. ඒ වගේම පසුගිය මාසෙ පුරාම රෝස් මහත්මියගේ දයාවර දෙමෝපියන් සහෝදර සහෝදරයන් වාක් පින්කම් කළා. ඒ තමන්ගේ සහෝදරයේ දිනේ වෙනුවෙන් ස්වාමීන් වහන්සේ ඇසුරු කරලා වාක් බණ හුවා දන් දුන්නා පින්කම් කළා. එතුමිය වෙනුවෙන් තමන්ගේ යුතුය පනස්ත කළා. අන්නේ පින්කම් මාලාවේ මේ අවුරුද්ද ගතන අවස්ථාවේ මේ විහාරස්ථානයේ සැලෙන නාම ලක්ෂණ පින්කමක් කරන්නේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි යමක් පූජා කරනකොට එදා බුදුරජාණන් වහන්සේගේ දෙපස වැඩ සිටිය ඒ සැරොත්ම කලං ආදීනේ ක්ලේශයේ මහා රහතන් වහන්සේලා සීමත් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේලා පැවිදුණේ මේ සම්බුද්ධ ශාසනයේ තේරුම අරගෙන සසර දුකේ නිදහස් වෙන ඕන කියන හැඟීමෙන් තමන්ගේ ගිහි සම්පත් සියල්ලක් මත් කරලා අමල කාර්යලන් කරලා දේපලන් කරලා ඒ වගේම තමන්ගේ ගිහි ඇඳුම් අත් කරලා කොණ්ඩයක් කරලා ගිහි නම මේ සියල්ලක්ම කැප කරලා මේ සම්බුද්ධ ශාසනයෙන් පැවිදි වෙච්ච මේ සම්බුද්ධ ශාසනයේ සෝමාන කරපු එනිකේක්ෂි මහරහතන් වහන්සේ වෙනුවෙන් ඔබේ දැනෙන සෝදානම් කරු මේ දානේ පූජා කරන්නේ කෙන හැටි මත කරගන්න. භාගතුන් වහන්සේ දේශනා කළා සංඝෝ පවජමානානං කියලා. බුද්ධෝ පවද සංවරෝ සංඝෝ පවජමානානං කතා කරන අතුරින් බුදුරජාණන් වහන්සේ උතුම් ඒ වගේම ඇවිදින අතුරින් සංඝරත්නය උතුම් කියලා. මේ මහ පොළොව මිහි මත වැඩම කළ ඒ කහ සූරත් දරාගෙන අරහත් ධජයක් දරාගෙන මේ මිහි මත වැඩම කරමින් හමුවන මිනිසුන්ට යහපත සඳහා ධර්ම දේශනා කරමින් ඒ අසරණ මිනිසුන්ගේ බත්පත පිළි අරගෙන ඒ මිනිසුන්ට සුගතිගාමි වීමට මාර්ගය කියලා දීලා සිය ජීවිත කාලයේම සම්බුද්ධ ශාසනයෙන් සැප කරලා ධර්මයේ පිළිපැදලා ඒ උතුම් සත්‍යමයේ සියවස් 25 මේ ලෝකේ නොනැසී පවත්වන්නට සිය ජීවිත කුසම පුද කරපු ඒ උතුම් මහරහතන් වහන්සේලා මඟඵලලාභී උතුමන් ඒ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ය ඔබේ මේ දැන්නේ පූජා කරන දාණය මේ පූජා කරන්නේ පිළිගන්නන්නේ කියන හැඟීම ඇති කරගන්න. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පටන් අරගෙන සරුවත් මුගලන් ආදී මහරහතන් වහන්සේලාගෙන් සෝමාන වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් දැඩිව මුල් ඉස්සාවරව බැසගත්තු ඒ වගේම මහා මහින්ද වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ලෝක ව්‍යාප්ත වෙච්ච මහා අරිට වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ශ්‍රී ලංකා දිව්‍ය තුල මුල් බැසගත්තු මේ ගෞතම සම්බුද්ධ ශාසනය සෝමාන කළ එදා මෙදා වැඩ සිටි ඒ සියලු මහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා වෙනුවෙන් මේ දානීය පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උත්තම පුණ්‍ය ඵලය මෙන්න වසරකට කලින් මිය ගිය ඩොක්ටර් රෝස් බුද්ධිකාද සිල්වා මහත්මිය මේ පින අනුමෝදන් වේවා. එතුමියගේ සසර ජීවිත සුවපත් කරගනීවා. නිවන් දකින තුරු මේ වගේ අකල් මරණ වලට ගොදුරු නොවි වඩ වඩා සුගත සම්පන්න ජීවිත ලබාගෙන මේ උතුම් සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ගන්නට එතුමියට මේ උතුම් පුණ්‍ය අනුමෝදනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටියට වාක්‍ය කියලා අපි දානේ සංසතු කොට පූජා කරමු. සාදු කරේ පවරවන්න. සාන්ත පරික්කාරං සපරික්කාරං ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්සදේම සාට පරික්කාරං සපරික්කාරං ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්සදේම සාට පරික්කාරං සපරික්කාරං ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්සදේම ඉච්ඡිතං පස්සිතං තුයිහං කිප්පමේ